හොඳයි ස්වාමීන් වහන්ස. ඊළඟට ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. දැන් සමාධිය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ස්වාමීන් වහන්ස. කෙළුවන් සරණේ සැබවින් මේ ඉතා වැදගත් වචන මේවා. එහෙමයි. සමාධිය කියන මේ වචනයේ චෛතසික වශයෙන් ඒකාග්‍රතාව කියන චෛතසිකයක් තියෙනවා. ඒක සීලුම සිත්වල යෙදෙනවා. එහෙමයි. නමුත් මෙතන තියෙනවා සමාධිය කියනකොට කොටස් දෙකක්. උපචාර සමාධි, අර්පණ සමාධි කියලා. එහෙමයි. ඊළඟට පරිකාරම සමාධි කියලත් මූලික අවස්ථාවක් තියෙනවා. එතකොට සමාධි කියන වචනේ හැදිලා තියෙන්නේ පාලි භාෂාවේ සම් උපසමය කියන වචනේ. සම කියන්නේ සංසිඳීම් වර්ථයේ වචනයක් කියන ධාතු වර්ථයක්. ඒකට ප්‍රතිවේදලා සමාධිහි තමා කියන ප්‍රත්‍යේදීමෙන් සමත කියන පදේ හැදෙනවා. එහෙමයි. මේකේ නියම තේරුම සංසිඳීම. සංසිඳීම. දැන් බොහෝ සෙයින් මේ භාවනා නොකරන දහසක් වැඩ කටයුතුලේදී සින්න ගිහි පැවිදි කාට වුණත් හිත එක අරමුණක තියෙන නිතරම විසිරී තියෙන්නේ. නිතරම එක එක අරමුණු ඔස්සේ විසිරෙනවා. සංසිඳීමක් නැහැ. ඔය විසිරෙන සුළු සිත එක අරමුණකම සාන්තව පවත්වා ගන්න පුළුවන් නම් ඒ සිද්ධ වෙන්නේ සමත භාවනාවෙන්. එතකොට මේ සමත භාවනාවෙන් ලැබෙන සංසිඳීමට කියනවා සමාධි කියලා. සමාධි. දැන් මම නිදසුනක් කියන්නේ දැන් ආනපාන සතිය වඩන කෙනෙක් නම් ආනපාන සතිය ආස්වාස ප්‍රස්වාස හැරමුණේ සිහිය හරියට පිහිටුවාගෙන විනාඩි 30ක් 40ක් 45ක් පැයක් විතර යනකොට හිත එහා මෙහා විසිරීම අඩු වෙලා මුළු ශරීරයම නිකන් හිරිවැටලා වගේ නොදෙනී යන තත්ත්වයට එනවා. එතකොට එලා හිතේ සංසිඳීමක් තියෙනවා. දැන් වෙන අරමුණු දෙස යන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස අරමුණ නිසා ඇතිවෙන සුදුපාක එළියක්. ඒ මුලින්ම ඇති වෙන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඒ පරිකර්ම නිමිත්ත උස්සේ හිත සමාදිනකොට ඊට වඩා උග්ඝහ නිමිත්ත කියන අවස්ථාවක් එනවා. ඊට වඩා පැහැදිලි ආලෝකයක්. එතකොට මුළු සරුවාංගෙම සංසිඳීමටපත් වෙනවා. ඒක ශරීරයේ සංසිඳෙන්නේ තමන්ගේ අතපයවත් දැනෙන්නේ නැහැ. අතපයවත් දැනෙන්නේ නැති දෙයට බොහෝම ශාන්ත බවක් ශරීරයේ ඇති වෙනවා. ඒ ශරීරයේ ඇති වුනේ හිතේ සංසිඳීම නිසා. ඒක සමත භාවනාවේ පරිකර්ම සමාධි කියන අවස්ථාව. ඊළඟට දැන් මේ භාවනාව පැය එකමාරක් දෙකක් තේලියටම ගෙනියනකොට ඒ දෙවෙනි ආලෝකයට වඩා උසස්ම බොහොම දීප්තිමත් ආලෝකයක් ලැබෙනවා. එහෙමයි. ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ වෙලාවේ අපේ හිතේ අර විසිරෙන සුළු ගති ආදී නීවරණ පහ එකක්වත් නැහැ, ඔක්කොම යටපත් වෙනවා. නීවරණ ඔක්කොම යටපත් වෙනවා. යටපත් වීමෙන් ධ්‍යානාංග පහක් තියෙන ඒවා බලගතු වෙනවා. ඔය අවස්ථාවේ සමාධියට කියන උපචාර සමාධිය. අර පරිකර්ම සමාධියට වඩා විශිෂ්ටයි. හැබැයි ධ්‍යානයක් නෙමෙයි. ඒකට ධ්‍යාන කියන උපචාර ධ්‍යාන කියලා. එහෙමයි. නමුත් රූපාවචර අරූපාවචර ධ්‍යානයක් නෙවෙයි. එහෙමයි. එතකොට ওই ටිකට කියනවා මූලික වශයෙන් මේ උපචාර සමාධි අවස්ථාව. එහෙමයි. ඒ වෙලාවෙ බොහෝම මනස සංපත් බොහෝම සංසිඳී තියෙන. හැබැයි ඒක කාමාචර දරන්සිතේ තමයි ඒ සමාධිය තියෙන්නේ. එහෙමයි. ඒ චිත්ත වීතියෙන් චිත්ත වීතියක දෙන් වෙනවා. එහෙමයි. ඒකාබද්ධ සමාධියක් නෙමෙයිනේ. එහෙමයි. ඊළඟට දැන් මේ උපචාර සමාධිය ලබාගත් ඉන්නත ඒකෙදී මේ උපචාර සමාධියට අරමුණු ප්‍රතිභාග නිමිත් අරමුණ නැවත මනාව සිහි කරමින් ඒක ස්ථාවර කරගෙන යනකොට ප්‍රයකම ආඩක් දෙකක් මේ ප්‍රතිභාග නිමිත් නොනැසී පවත්වාගෙන යනකොට හරියට මේ ගිලෙන්නා වගේ මනස හරියට ඒ අරමුණේ ගිලීමටපත් වෙනවා. කිසිම අරමුණකට ඊට පස්සේ දුවන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ මට්ටමට කියනවා අර්පණා සමාධි කියලා. ඒකේ ප්‍රභේද කීපයක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, තමයි පස්වෙනි මේ විදිහට. ඒවා එකින් එකට ඉහළයි. ඒ සමාධි ශක්තිය ඉහළයි. මොකද ධානාංග එකින් එකට ඕලාරික ධානාංග යටපත් කරමින් මේ ශාන්ත ධානාංග ලැබමින් ඉහළට යන්නේ. එහෙමයි ස්වාමී. ඒක රූපාචර ධාන. එහෙමයි. ඊළඟට ඒවා ආනපාන සතියෙන් සියල්ල ලබන්න බැහැ. අරූප ධානයේ සඳහා කසින භාවනා කරනවා. දැන් ආනපාන ධානයෙන් ධාන ලබාගත්ත යෝගාවචරයාට ගිරූපදේශය ඇතුව කසින භාවනා කරන්න ලිහිසි වෙනවා. ධාන ලාභීෙක්නේ දැන්. ඒ නිසා කසින භාවනා 10ක් තියෙනවා. ඒ 10ෙන්ම රූප ධාන ඔක්කොම ලබන්න පුළුවන්. එහෙමයි. ආකාශ කසින කියන 10 වෙනි එක හැර ඉතිරි 9ෙන් අරූප සමාපatti උපදවන්න පුළුවන්. ඒවත් ඉන්දික විස්තරයක් කලියුතු. කරුණු ඒ නිසා දැන් මෙතෙන්දී ඔය කියන කාමාචර සමාධි වශයෙන් පරිකාරම සමාධි උපචාර සමාධි එහෙමයි. ඒ සංසිඳීම මානසික සංසිඳීම. ඊළඟට අර්පණා සමාධි වශයෙන් ධ්‍යාන සමාපatti සමාධි. ඒවා දැන් පැයක් නම් පැය පෙළියටම හිත භවංගපත තනවි පෙළියටම ධ්‍යාන සිත්මා යන්නේ. එහෙමයි. ඒකයිකට සමාපatti කියලා කියන්නේ අපි. එහෙමයි. සමාපatti කියන්නේ අරමුණේම වෙන කිසිම අරමුණක් නැතුව ධ්‍යාන සිත්ම පහළ වෙනවා. පහළ වෙනවා. එහෙමයි. අර චිත්ත වීතියෙන් චිත්ත වීතියට බිඳෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඔය මට්ටම අපි සංසාරේ අනන්ත ලබාගෙන තියෙනවා අපි කවුරුත්. මේ කිසිම මිනිසෙක් නැහැ කිසිම සත්වයක් නැහැ අසංකේය අප්‍රමේය වාරුව ධ්‍යාන නොලැබුව කෙනෙක් නැහැ ඔක්කොම බම ලෝකයෙන් තියෙනවා අරූප ලෝකයෙන් තියෙනවා එහෙම සංසාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ නමුත් මෙතන බුද්ධ වචනේ හඳුන්වන්නේ සමාධිය කියලා සිතේ එකඟත්වය සිතින් කිනකොට එකඟත්වයෙන් ලැබෙන සංසිඳීම